අපි මේ මාසේ 19 වෙනිදා මේ නියෝජ්‍ය ඇමතිට තරණ ගුණවර්ධන කියන මේ පුද්ගලයාට එන්තරවාසියක් ඇරලා තියෙනවා. ඔහුට විරුද්ධව නීති මගින් ක්‍රියා කරනවා කියලා. ඒ එන්තරවාසිය මගින් ඔහු හිටපු හමුදාපති කෙනෙක් වෙන මට කරපු අපකීර්තියට, ඒ කරපු අපහාසයට වන්දි හැටියට අපි ඔහුගේ මිලියන 500ක වන්දියක් ඉල්ලලා තියෙනවා. ඒ කරපු අපකීර්තිය අපහාසය චරිතඝාතනයේ මිල කිරීමට නොහැකි වුණත් මොහුට පාඩමක් ඉගැන්වීම සඳහා අපි ඒකට මිලක් නියම කරලා තියෙන මිලියන 500ක් අපි මේ මිලියන 500 කියලා ඉන්ත්‍රවාසියක් කරලා තියෙනවා. ඔහුට දවස් 14ක් දීලා තියෙනවා ඒ මුදල් ලැබෙන්න සලස්වන්න. මේව නැත්නම් අපි අනිවාර්යයෙන් මේ පුද්ගලයා නීති හමුවට ගෙනහිල්ලා මොහුට විරුද්ධව රණවීරු පැලැන්තියේ වෙනුවෙන් අපි අවශ්‍ය පියවර ගන්නවා.